දාසය අද්දූවා ස්කන්දයෝ අස්තිර ස්වභාව ඇතියෝය. පංචස්කන්දය එක් තත්ත්වයක නොපවතින තත්ත්වයෙන් තත්ත්වයට නිතර පෙරලෙන දෙයකි. එක් පුද්ගලයෙකුගේ ස්කන්ධ පංචකය එක් ජාතියකදීමත් අනෙක් තත්ත්වයනට පැමිණෙයි. ලදරුවෙකුගේ පංචස්කන්ධය පස් අවුරුදු වයසේදී අන් තත්ත්වයකට පැමිණෙයි. දස අවුරුදු වයසේදී තවත් තත්ත්වයකට පැමිණෙයි. පසළොස් අවුරුදු වයසේදී තවත් තත්ත්වයකට පැමිණෙයි. විසි අවුරුදු වයසේදී තවත් තත්ත්වයකට පැමිණෙයි. තිස් අවුරුදු වයසේදී තවත් තත්ත්වයකට පැමිණෙයි. අසූ අවුරුදු අනු අවුරුදු වයස්වලදී බාල කාලයේ සිටි තත්ත්වයනට සම්පූර්ණයෙන් වෙනස් තත්ත්වයකට පැමිණෙයි. අසූ අවුරුදු අනු අවුරුදු වයසට පැමිණි කල්හි ඇත්තේ දස අවුරුදු පහළොස් අවුරුදු වයස්වලද දුටුවන්ට කිසි ලෙසකින් හැඳිනිය නොහැන අතීත තත්ත්වයට සම්පූර්ණයෙන් වෙනස් තත්ත්වයකි. ස්කන්ධයන් අස්තිර නිසා කලින් කෙලින් සිටියෝ කුදු වෙති. කළු කෙස් ඇතිව සිටියෝ සුදු කෙස් ඇතිවෝ වෙති. දත් ඇති අය දත් නැති අය වෙති. ලස්සන අය විරූප වෙති. ඇස් ඇති අය අන්ධ වෙති. කන් ඇති අය බිහිර වෙති. හොඳින් ගමන් කළ අය කොර අය වෙති. පා ඇති අය පා නැති වෙති. අත් ඇති අය අත් නැති වෙති. වෙර ඇතිව අය නැගිට ගැනීමටත් වෙර නැති අය වෙති. සිහිනුවන ඇති අය උම්මත්තක වෙති. පිරිවර ඇතිව අය තනි වෙති. මහ ධනපතියෝ යාචකයෝ වෙති. පුරුෂයන් ලක්ෂණය කියා හොඳයයි ඉතා ආශාවෙන් වැළඳගන්නා කාන්තාවෝ කුෂ්ඨ ආදී නපුරු රෝගයන් වැළඳීමෙන් කන් නාස් ආදී ශරීර අවයවයන් නැති වී යාමෙන් වැළඳ ගැනීම සිප ගැනීම තබා සෙස්සන් ලංවීමට දැකීමට පවා කැමති නොවන තත්ත්වයට පැමිණෙයි. කාන්තාවන් විසින් ඇලුම් කරන වැළඳගන්නා සෝබන පුරුෂයෝද කුෂ්ඨාදී රෝගයන් නිසා සෙස්සන් පිළිකුල් කරන තත්ත්වයට පැමිණෙති. මලපසු ගෙවල ගම්වල නගරවල තබාගත නොහැකි තත්ත්වයට පැමිණෙයි. මනුෂ්‍යයෝද චාතුම් මහරාජික ආදී දිව්‍ය ලෝකවල උසස් ලෙස කම්සබ විදින දෙවියෝද ඒ සම්පත් වලින් පිරිහි සමහර විට සංජීව කාලසූත්‍ර සංඝාත රෞරව මහරෞරව තාපනය ප්‍රතාපනය අවීචිය ආදී නරකයන්හි නිරිසත්තු වෙති. තාතිසා දෙව්ලොව සුබ්‍රහ්මා නම් දිව්‍ය පුත්‍රයාගේ පාරිචාරිකාවන් වූ දෙවගණන් පන්සියයක් උපච්ඡේදක කර්මයකින් එකවර චුතිව අවීචියේ උපන් බව සංයුක්ත නිකාය අටුවාවෙහි කියා ඇත. ඇතැම්හු සමහර විට මහත් සම්පත්තියෙන් සිට පිරිහි සාගින්න නිවා ගැනීමට ආහාරයක් නොලබන පිපාසාවට පැන් ටිකක් නොලබන හැඳීමට වස්ත්‍රයක් නොලබන ප්‍රේතයෝ වෙති. ඇතැම්හු මහා සම්පත්තියෙන් පිරිහි බලු හිවල් කපුටු ඌරු මැඩි ආදී නීච සත්වයෝ වෙති. බුදුරදුන් කල සැවැත්නුවර සමීපයේ ගමක විසූ තෝදෙය නම් ධනවත් බමුණෙකු මැරි ඒ ගෙයිම සුනකයකු වූ බවද අස්සක නම් රජුගේ දේවිය වූ උබ්බරි නැමැති කාන්තාව මැරි ගොම කුරුමුණියකු වූ බවද කියා තිබෙයි. ඇතැම් සර්ප ආදී නපුරු සත්තු වෙති. ඇතැම්හු මීයෝ වෙති. මේ පරිවර්තනය සිදුවන්නේ ස්කන්ධ ස්ථීර නොවන නිසාය. දිනක් තථාගතයන් වහන්සේ නියමත පස්වල්පයක් තබා භික්ෂූන් අමතා එය දක්වා මහණෙනි, මගේ නියපිට ඇති පස්වලින් හා මේ පොළොවේ පස්වලින් කවරක් වැඩිද යැයි අසා වදාළහ. එකල්හි භික්‍ෂූහු ස්වාමීනි, නුඹහන්සේගේ නියපිට ඇති පස ඉතා සුළුය, මහපොළොවේ පසම ඉතා බොහෝය යැයි සැල කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ, මහණෙනි, එසේම මිනිස්ලොවින් චුතව නැවත මිනිස්ලොව උපදිනා පුද්ගලයෝ ස්වල්ප වන්නාහ. නරකෙහි උපදිනා, ප්‍රේතව උපදිනා, තිරිසන්ව උපදිනා පුද්ගලයෝ බොහෝය යැයි වදාළහ. දිව්‍යලෝක ගැනද එසේම වදාරා ඇත. මෙසේ පරිවර්තනයක් ඇති, තිර බවක් නැති මේ ස්කන්ධ පංචකය ඇලුම් කළ යුත්තක් නොව බියවිය යුත්තකි. හොඳය කියා මොහොතකදු එයට ඇලුම් කරගෙන සිටීම නුසුදුසුය. පංචක්කන්දේ අද්දූවතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටි ලබති, පංචන්නං කන්දානං නිරෝධෝ දූවං නිබ්බානන්ති, පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයන් අස්තිර වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන්ගේ නිරෝධය ස්ථීර වූ නිවන යැයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනි. 17. අතානා ස්කන්ධයෝ ජාති ආදී දුක්ඛයන්ගෙන් සත්වයන් නොරකින්නෝය. සසර සැරිසරණ සත්වයනට පැමිණෙන අපමණ දුක් ඇත්තේය, බය ඇත්තේය. ස්කන්ධයෝ ඒවායින් සත්වයන් ආරක්ෂා නොකරති. ආරක්ෂා කිරීමට සමත් බවක්ද ස්කන්ධයන්ට නැත. සත්වයන්ට ඇති ජරා, ජාති, මරණ ආදී බය පමුණුවන්නේ ස්කන්ධයෝමයි. ස්කන්ධයෝ සත්වයන්ගේ සතුරෝය. රූපස්කන්ධයේ ප්‍රධාන ධර්ම හතර පඨවි ආපෝ තේජෝ වායෝ යන මහා භූත හතරය. චත්තාරෝ ආසිවිසා උග්ග තේජෝ ගෝර විසෝති කෝ භික්ඛවේ චතුන්නං මහා භූතානං අදිවචනං යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් උග්‍ර විෂ ඇති, ගෝර විෂ ඇති සර්පයෝ හතර දෙනා යනු සතර මහා භූතයන්ට කියන නමක් යැයි වදාරා ඇත. කාෂ්ඨ මුඛය, පූති මුඛය, අග්නි මුඛය, ශාස්ත්‍ර මුඛය යන සර්පයෝ හතර දෙනෙක් ඇත. දෂ්ට කළ කලෙහි ශරීරයේ දරලීයක්සේ තදවන විෂ ඇති සර්පයා කාෂ්ඨ මුඛ නම් වෙයි. දෂ්ට කර කලෙහි ශරීරයේ කුණු වී යන විස ඇති සර්පයා පූති මුඛ නම් වෙයි. දෂ්ට කර කලෙහි ශරීරයේ ගින්නකින් මෙන් දවන විස ඇති සර්පයා අග්නි මුඛ නම් වෙයි. දෂ්ට කර කලෙහි ශරීරයේ සුණු විසුණු වී යන විස ඇති සර්පයා ශස්ත්‍ර මුඛ නම් වෙයි. මහා භූත හතර කීකරු කර සෑම කලෙහිම සමව පැවැත්වීම දුෂ්කරය. පඨවි ධාතුවට පිළියම් යොදන කලෙහි ආපෝ ධාතුව කිපෙයි. එයට පිළියම් යොදන කලෙහි අනෙක් ධාතුවක් කිපෙයි. එක් ධාතුවකට පිළියම් යොදන කලෙහි ඉතිරි ධාතූහු කිපෙති. පඨවි ධාතුව කිපුන කලෙහි ඉතිරි ධාතු තුන යටකොට කාෂ්ඨමුක නම් සර්පයා විසින් දෂ්ට කර කලෙහි මෙන් ශරීරයේ දරකඩක්සේ තද කරයි. ආපෝතේ ධාතුව කිපුන කලෙහි ඉතිරි ධාතු තුන යටකොට පූතිමුඛ නම් සර්පයා දෂ්ට කළ කලක මෙන් ශරීරය කුණු කරයි. තේජෝ ධාතුව කිපුන කලෙහි අග්නිමුඛ නම් සර්පයා විසින් දෂ්ට කර කලක මෙන් ශරීරය දවයි. වායෝ ධාතුව කිපුන කලෙහි ශාස්ත්‍රමුඛ නම් සර්පයා විසින් දෂ්ට කළ කලක මෙන් ශරීරය සුණු විසුණු වෙයි. බාහිර ලෝකය විනාශ වන්නේද මේ මහා භූතයන්ගෙමය. භූමිතෝ චුට්ටිතෝ යාව බ්‍රහ්මලෝකා විදාවති. අච්චි අච්ච මතෝ ලෝකෝ ඩයිහමානම් හි තේජසා යනුවෙන් කල්ප විනාශයේදී ලෝකය ගින්නෙන් දැවන කල්හි පොළොවෙන් නැගී එන ගිනිදැල් බ්‍රහ්මලෝකයේ දවා ගොස් බ්‍රහ්මලෝකයේ දක්වා ගොස් ලෝකය විනාශ කරන බව දක්වා ඇත. කෝටි සත සහස්සකං චක්කාවාලං විලී යති කුපිතේන යදා ලෝකෝ සලිලේන විනස්සති යනුවෙන් කිපියා වූ ආපෝ ධාතුවෙන් ලෝකයේ නස්නා කල්හි එක් ක්ෂේත්‍රයක වූ කෝටි ලක්ෂයක් සක්වල දියවි විනාශ වී යන බව ප්‍රකාශිතය. කෝටි සත සහස්සේකං චක්කාවාලං විකීරති වායෝ ධාතු කප්පෝන යදා ලෝකා විනස්සති යනුවෙන් වායෝ ධාතුව කිපීමෙන් ලෝකයේ විනාශ වන කල්හි එක් ක්ෂේත්‍රයක් වූ කෝටි ලක්ෂයක් සක්වල සුණු වී විසිරෙන බව ප්‍රකාශිතය. ශරීරවල හටගන්නා සියලු රෝගාබාධයන් හටගන්නේද මරණින් පසු ශරීරයේ ඉදිමි කුණු වී යන්නේද ධාතුන්ගේ කෝපයෙන්මය. ධාතුන් සමව පවත්නාතුරු සත්ව ශරීරවලට හා බාහිර ලෝකයට කිසිදු හානියක් නොවේ. පංච වදකා පච්චත්තිකාති කෝ භික්ඛවේ පංචන්නේතං උපාදානක් කන්දානං අදිවචනං යනුවෙන් උපාදානස්කන්ධ පහ වදකයන් වූ හතුරන් පස් දෙනෙක් යයි භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත. වදකයන් වූ මේ රූපයෝ රූපයන්ද නසති, නාමයන්ද නසති, නාමයත් එසේම නාමයද නසයි, රූපයද නසයි. පඨවි ධාතුව බිඳෙන්නේ ඉතිරි ධාතු තුනද බිඳීගෙනයි. පඨවි ධාතුව විසින් ඉතිරි ධාතු තුන නැසීමය. ආපෝ ධාතු ආදී අනිත් ධාතුන් බිඳෙන්නේද එසේම තමන් හා සම්බන්ධව පවත්නා ඉතිරි ධාතු තුනද බිඳගෙනය. රූපස්කන්ධය බිඳෙන්නේද නාමස්කන්ධ හතරත් බිඳගෙනය. මෙසේ රූපයෝ රූප අරූප දෙකම නසති. වේදනාස්කන්ධය බිඳෙන්නේද තමා හා සම්බන්ධව පවත්නා සංඥා සංස්කාර විඥානයන්ද බිඳගෙනය. සංඥා ආදී ස්කන්ධයන් බිඳෙන්නේද එසේම තමා හා සම්බන්ධව පවත්නා ඉතිරි නාමස්කන්ධ තුන බිඳගෙනය. මේ අරූපයන් අරූපය නැසීමය. මරක්ෂණයේදී නාමස්කන්ධය හතර බිඳෙන්නේ තමන්ට නිෂ්ක්‍රිය වූ වස්තු රූපයත් බිඳගෙනය. ඒ අරූපයෙන් රූපය නැසීමය. මෙසේ ස්කන්ධයෝ ඔවුනොවුන් මරා ගන්නා බැවින් වදකයෝය. මරණයක් ඇත්තේ ස්කන්ධයන් ඇති කලහිය. ස්කන්ධ නැතහොත් මරණයක් නැත. එබැවින් ස්කන්ධයෝ වදකයෝය, සතුරෝය. වදකයන් වූ සතුරන් වූ ස්කන්ධයෝ කෙසේ නම් සත්වයනට ආරක්ෂාවක් වෙද්ද නොවෙත්මය. පංචක්කන්දේ අතානතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටි ලබති පංචන්නං කන්දානං නිරෝධෝ තානං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයන් ආරක්ෂාවෙන් නොවන ධර්මයක් ලෙස දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. ස්කන්ධ පහේ අනුපාද නිරෝධය ආරක්ෂාව වන නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනි. 18. අලේනා ස්කන්ධයෝ සත්වයනට ආරක්ෂා ස්ථාන නොවන්නේය. ස්කන්ධයන් වදකයන් සතුරන් වුවද ඒවා ආත්මය කොටගෙන ඒවායේ ඇලී සිටිනවුන්ට ස්කන්ධයන් නිසා තාවකාලික සැපද නොලබෙන්නේ නොවේ. ඒවායින් මුලා වූ සත්වයෝ ඒ ස්කන්ධයන් තමන්ගේ ආරක්ෂාවන් වශයෙන්ද ආරක්ෂා ස්ථානයන් වශයෙන්ද සලකා ඒවායේ ඇලී සිට ජරා ව්‍යාධි මරණ ආදී අනේක ප්‍රකාර දුක්ඛයන් ලබති. විටක සැප සම්පත් සලසාදී අන්තිමයේ මහ දුක් ගෙන දෙන ස්කන්ධයෝ ගෙවල් ලෙන් ගුහා බලකොටු ආදිය සේ ආරක්ෂා ස්ථාන කරගැනීමට නුසුදුසෝය. ඒවා ආරක්ෂා ස්ථාන කරගෙන ජරාමරණ ආදී දුක්ඛයන් කෙරෙන් කිසිසේත් නොමිදිය හැකිය. ජරාමරණ ආදී දුක්ඛයන් පමුණුවන ස්කන්ධයන් ඒවායින් ආරක්ෂා වීම සඳහා උපයෝගී කරගන්නට යාම ඉමහත් මුලාවකි. පංචක්ඛන්දේ අලේනතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්දානං නිරෝධෝ ලේනං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයන් ආරක්ෂාස්ථාන නොවන්නවුන් වශයෙන් දක්නා යෝගාවචරතෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය ආරක්ෂාස්ථානය වූ නිවනයයි දක්නා යෝගාවචරතෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී. 19. අසරණ ස්කන්ධයෝ අසරණයෝය. සත්වයනට පැමිණෙන රෝග බිය, සතුරු බිය, මරණ බිය ආදිය දුරු කිරීමට සමතුන් ලෙස ඇතමුන් සලකන දේවාදීහු ද නාම රූප ධර්ම සමූහයෝය ස්කන්ධයෝය. උපන් හැටියේම දිරා බිඳ යන ස්කන්ධයෝ අන්‍යයන්ට පිහිටවීමට සමත් වූ නොවෙති. ස්කන්ධයනට නොදිරා නොබිදී සිටීමට පිහිටවන පුද්ගලයෙක් නැත. පිහිට කරගත් හැකි අන් බලයක් ද නැත. ජරා මරණ ආදී සංසාරික දුක්ඛයන් හා අපාය දුක්ඛය වැළැක්වීමේ ශක්තියක් නැති බැවින්ද ඒවාට නොදිරා නොබිදී පැවතීමට අන් කිසි පිහිටක් නැති බැවින්ද ස්කන්ධයෝ අසරණයෝය. ජරා මරණ ආදී දුක්ඛයන් හා අපාය දුක්ඛය වැළැක්වීමට සමත් එකම ධර්මය ඒ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය වූ ලෝකෝත්තර නිර්වාණ ධාතුවමය. පංචක්ඛන්දේ අසරණතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්දානං නිරෝධෝ සරණං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයන් අසරණයන් වශයෙන් දක්නා යෝගාවචරතෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය බය දුරු කරන නිවනයයි දක්නා යෝගාවචරතෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී. 20. රිත්තා ස්කන්ධයෝ නිත්‍ය බවාදීන් හිස් වූවෝය. දෙවියෝ බ්‍රහ්මයෝ මනුෂ්‍යයෝ තිරස්චීනයෝ යැයි කියා යම් සත්ව කෙනෙක් වෙත්නම් ඒ සියල්ලෝම ඉපිද ඉපිද බිඳි බිඳි යන සංස්කාර පරම්පරාවෝය. ඇතැම්හු මේ සත්ව සමූහය දෙස හා බාහිර ලෝකයේ දෙස බලා මේ සත්ව සමූහයත් ලෝකයත් මෙසේ නිකම්ම ඇතිවන්නට නොපිළිවන. ලෝකය හා සත්වයන් මෙසේ ක්‍රමානුකූලව සාධන යම්කිසි බලවතෙකු විය යුතුය. ඔහු විසින් මේ සත්ව සමූහය හා ලෝකය මවන්නට ඇත යැයි වැරදි ලෙස කල්පනා කළහ. මැවුම්කරු කවරේද කොහි වෙසේදැයි කල්පනා කළා වූ ඔවුහු පොළොවෙහි මැවුම්කරු නොදුටුවෝය. පොළොවෙහි නැති බැවින් මැවුම්කරු අහසෙහි අන්ලොවක ඇතැයි ඔවුන් කල්පනා කළහ. මැවුම්කරු මෙබඳු කෙනෙකු විය යුතුයයි ඔහු මැවුම්කරුගේ හැටිද කල්පනා කළහ. ඔවුහු මැවුම්කරුට දේව බ්‍රහ්ම යන නම් තබාගත්හ. සිත සමාධි කරගෙන ඉන්නා කල්හි නැති නොයෙක් රූප පෙනෙන ස්වභාවයක් ඇත. එසේ ඉන්නා කල්හි ඇතැමුන්ට ඔවුන් අදහස් කරන මැවුම්කරු පෙනින. එයින් මැවුම්කරුවෙකු ඇත යන අදහස වඩාත් තහවුරු විය. මැවුම්කරු නොමැරෙන නොදිරෙන සෑම කල්හි දුකින් තොරව සැපෙන් වෙසෙන්නෙක් යැයි ඔවුන් සිතූහ. මැවුම්කරු වෙසෙන ඒ ලෝකයට ගිය අයත් එසේම අජරාමරවන බව ඔවුහු කල්පනා කළ. ඇතැම්හු කය තුළ ජාතියෙන් ජාතියට යන සියුම් ආත්මයක් ඇතැයි සලකති. මෙසේ ඇත යැයි කියා ඇතමුන් කල්පනා කරන නිත්‍යභාවයෙන්, සුඛයෙන්, සුන්දරත්වයෙන් හා ආත්මයෙන් එසේ ආකාරයක් පංචස්කන්ධෙහි නැත. ඉපිද ඉපිද බිඳිබිදී යන ධර්ම පරම්පරාවක් වූ පංචස්කන්ධය නිත්‍ය බව ආදියෙන් හිස්ය. පංචස්කන්ධේ රිද්ධෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්දානං නිරෝධෝ අරිත්තං නිබ්බානන්ති. පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයන් නිත්‍ය බව ආදියෙන් හිස් වූ වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප වූ විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය හිස් නොවූ නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනි. 21. තුච්ච ස්කන්ධයෝ තුච්ඡයෝය. සාමාන්‍ය ජනයා විසින් ඇතැයි සලකන නිත්‍ය භාව, ස්ථීර භාව, සුන්දර භාව, සුඛ භාව, ආත්ම භාවයන් ස්කන්ධේහි නැත්තේය. ඒවායේ උසස් බවක්, මහත් බවක්, වටිනා බවක් නැත. මේ හේතුන්ගෙන් ස්කන්ධයෝ හටගනිද්ද ඒ හේතුහුද අනිත්‍ය, දුක, අසුභ, අනාත්ම ස්වභාවයෝය. අනිත්‍ය, දුක, අසුභ, අනාත්ම ධර්මයන් හේතුකොට උපදිනා ස්කන්ධයන්ට නිත්‍යභාවයක්, ස්ථීරභාවයක්, සුඛභාවයක්, ශුභභාවයක්, ආත්මභාවයක් තිබිය නොහැකිය. එබැවින් ස්කන්ධයෝ තුච්ඡයෝය. පංචස්කන්ධේ තුච්ඡතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්දානං නිරෝධෝ අතුච්ඡං නිබ්බානන්ති. පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයන් තුච්ඡයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය අතුච්ච නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනි. 22. ශුන්‍යෝ ස්කන්ධයෝ ශුන්‍යයෝය. නාමරූප ධර්මයන් එකිනෙක වෙන්කර ගැනීමට හා ඒවායේ ලක්ෂණ දැන ගැනීමටත් නොසමත් පුද්ගලයෝ ස්කන්ධයන් සම්බන්ධයෙන් පවත්නා සම්මෝහය නිසා සත්‍ය වශයෙන් නොලැබෙන අනේක ආකාර ආත්මයන් පරිකල්පනය කොට ප්‍රකාශ කර ඇත. ඇතමෙක් ඇස, කන, නාසය, දිව සම යන දැනීමට උපකරණ වන ඉන්ද්‍රියන් හා හිතද ක්‍රියාවන්ට උපකරණ වන අත්, පා ආදියද ඇතුළු සකල ශරීර අවයවයන්ට ස්වාමීව සිටින ආත්මයක් ඇතැයි කියති. ඇතමෙක් චක්කු ආදී ඉන්ද්‍රියන් කරනකොට දර්ශන ආදී ක්‍රියා කරන්නේ ආත්මයයිද පවසති. ඇතමෙක් සුවදුක් විඳින්නේ ආත්මයයිද පවසති. ධර්ම විභාග නොදන්නා සාමාන්‍ය ජනයා සම්පූර්ණ පංචස්කන්ධයම ආත්ම වශයෙන්ද, රූපාදී ස්කන්ධ වෙන් වශයෙන් එකින් එකද ආත්මයයි සලකති. එසේ පරිකල්පනය කරන ලද, වර්ධවා ගන්නා ලද ඒ ආත්ම එකකුත් ස්කන්ධයන්හි නැති බැවින් ස්කන්ධයෝ ශුන්‍යයෝය. අනේක ප්‍රකාර ආත්මයන් ප්‍රකාශ කරන හැමදෙනම ඒ ආත්මයන් ප්‍රකාශ කරන්නේ පංචස්කන්ධයන් යම් කිසිවක් වර්ධවා තේරුම්ගෙනය. පංචස්කන්ධේ ශුන්‍යතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්දානං නිරෝධෝ පරමසුඤ්ඤං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයන් ශූන්‍ය වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය දුක්ඛයෙන් සම්පූර්ණයෙන් ශුන්‍ය වූ නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී. 23. අනත්තා ස්කන්ධයෝ ආත්ම නොවන්නෝය. කර්ම, චිත්ත, ඍතු, ආහාර යන ප්‍රත්‍යයන්ගෙන් අනේක ප්‍රකාර රූපයෝ ඉපිද දිරා බිඳී යති. තමන්ගේ බලයෙන් තොරව අන් හේතුවකින් උපන් ඒ රූපයන්ට ඒවායේ අයිතියක් නැත. ඒ රූපයන්ට අන් හිමියෙක්ද නැත. ඒවාට නොදිරා නොබිදී සිටිය හැකි ශක්තියක්ද නැත. සුඛ ප්‍රත්‍යයන් ඇතිවීමෙන් සුඛ වේදනාවද, දුක්ඛ ප්‍රත්‍යයන් ඇතිවීමෙන් දුක්ඛ වේදනාවද, සුඛ දුක්ඛ ප්‍රත්‍යයන් නොලබන කලෙහි උපේක්ෂා වේදනාවද උපදී. තමන්ගේ බලයෙන් නොව අන් හේතුවකින් උපදනා ඒ වේදනාවන්ට ඒවායේ අයිතියක්ද නැත. ඒවාට අන් හිමියෙක්ද නැත. නොදිරා නොබිදී පැවතිය හැකි ශක්තියක්ද ඒවාට නැත. ෂඩ් ద్వාරයට රූප ආදී අරමුණු මුණ ගැසෙන කලෙහි ගැහණියක, පිරිමියක, මිනිහෙකි, ගවයෙක්, ගහක් වැලක්, ගයක් යනාදී සංඥාවෝ පහළ වෙති. අන් හේතුවකින් පහළ වූ ඒ සංඥාවන්ට ඒවායේ අයිතියක් නැත. ඒවාට අන් හිමියෙක්ද නැත. නොදිරා නොබිදී පැවතිය හැකි ශක්තියක්ද ඒවාට නැත. රූප වේදනා ආදීන් නිසා යාම් ඊම් හිඳීම් සිටීම් දීම් ගැනීම් කැම්පීම් ආදී සිදුකරන චේතනා සංඛ්‍යාත සංස්කාරයෝද ඇලීම් කිපීම් ආදී සංස්කාරයෝද පහළ වෙති. තමන්ගේ බලයෙන් නොව අන් හේතුවකින් හටගන්නා වූ ඒ සංස්කාරයනට ඒවායේ අයිතියක් නැත. අන් හිමියෙක්ද ඒවාට නැත. නොදිරා නොබිදිය පැවතිය හැකි ශක්තියක්ද ඒවාට නැත. ඒ ඒ ප්‍රත්‍යයෙන් හටගන්නා දිරා බිඳී යන මේ සංස්කාරයෝ නාම රූපයන් තමන්ගේ කැමැත්තේ හැටියට පවත්වන මමය කියා සලකන ආත්මයක් නොවෙති. භවෙන් භවයට යන නොමරණ ආත්මයක්ද නොවෙති. යාම් ඊම් බැලීම් ඇසීම් යනාදී සිදුකරන ආත්මයක්ද නොවෙති. සුවදුක් විඳින ආත්මයක්ද නොවෙති. ඒ ඒ දේ සංවිධානය කරන ආත්මයක්ද නොවෙති. හුදෙක් ප්‍රත්‍යයෙන් හටගෙන එකෙනෙහි දිරා බිඳී යන ධර්ම පරම්පරාවකි. එබැවින් ස්කන්ධයෝ අනාත්මයෝය. කැබලිති රන්රිදී කාසිමෙන් දක්වා ජනයා රවටන මායාකාරයන් මෙන්ද රූපත් තරුණ මිනිස් කතුන්සේ පෙනී සිටි සිට ජනයා රවටන යකින්නියන් මෙන්ද ජලස්කන්ධයක් සේ පෙනී මුවන් රවටන මිරිගුවක් මෙන්ද ස්කන්ධයෝ සත්වයන් පුද්ගලයන් වශයෙන් ආත්ම වශයෙන් පෙනී සිට ජනයා රවටන්නෝය. මේ ගාථාවන් නිතර සිහිකිරීමද යෝගාවචරයන්ට ප්‍රයෝජනවත්ය. නාමංච රූපංච ඉදත්ති සච්චතෝ නහේත සත්තෝ මනුජෝව විජ්ජති සුඤ්ඤං ඉදං යන්තමීචාභි සංකතං දුක්ඛස්ස පුඤ්ජෝ තින කට්ඨ සාදිසෝ. තේරුම, මේ ලෝකේහි සැබෑවට ඇත්තේ නාමයත් රූපයත්ය. මෙහි සත්වේකෝ මිනිසෙක්ද නැත. මේ අනේක අවයවයන් එකතු කොට පිළියල කළ යන්ත්‍රයක් මෙන් සත්ව පුද්ගල භාවයෙන් හිස්ය දුක් ගොඩකි. තනහා දර වැනිය. යමකං නාම රූපංච උබෝ අඤ්ඤාඤ්ඤ නිස්සිතා ඒකස්මින් බිඤ්ජමානස්මින් උබෝ බිජ්ජාන්ති පච්චයා. තේරුම, නාමය රූපය යන මේ දෙක ඔවුනෝන් නිසා පවතින්නෝය. ඉන් එකක් බිඳන කල්හි ප්‍රත්‍ය නැතිවීමෙන් දෙකම බිඳෙයි. න සකේන බලේන ජායරේ නෝපි සකේන බලේන තිට්ටරේ පරදම්ම වාස්සු නුවත්තිනෝ ජයරේ සංකතා අත්ත දුබ්බලා. තේරුම, නාමරූපයෝ තමන්ගේ බලයෙන් නූපදී, තමන්ගේ බලයෙන් නොපවතී. දුර්වල වූ ඒ සංස්කාරයෝ ප්‍රත්‍ය නැමැති අන්‍ය ධර්මයක් නිසා උපදී. යථාපි නාවං නිස්සාය මනුස්සා යන්ති අන්නවේ ඒවමේව රූපං නිස්සාය නාමකායෝ පවත්තති. තේරුම, යම්සේ නව නිසා මනුෂ්‍යයෝ සාගරයේ ගමන් කෙරෙද්ද එමෙන් රූපකය නිසා නාමකය පවතී. යථාච මනුස්සේ නිස්සාය නාවා ගච්ඡති අන්නවේ ඒවමේව නාමං නිස්සාය රූපකායෝ පවත්තති. තේරුම, යම්සේ මිනිසුන් නිසා නැව සාගරේහි ගමන් කෙරේද එමෙන් රූපකය නිසා නාමකය පවතී. උබෝ නිස්සාය ගච්ඡanti මනුස්සා නාවා ච අන්නවේ ඒවං නාමං ච රූපං ච උබෝ අඤ්ඤෝඤ්ඤ නිසිතා. තේරුම, ඔවුනෝන් නිසා මිනිස්යෝත් නැවත් සාගරේහි ගමන් කෙරෙත් එසේ නාමයත් රූපයත් ඔවුනෝන් නිසා පවතී. පංචක්ඛන්දේ අනත්තතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ පරමත්තං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයන් අනාත්ම වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය පරමාර්ථය වූ නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී. 24. ආදීනවා. ස්කන්ධයෝ ආදීනවයෝය හෙවත් දෝෂයෝය. ආදීනවය යනු අධික දිලිඳුකමය. එය ඉතාම ලාමකය. මහත් දෝෂයකි, දුක්ඛදායකය. කොතෙක් වෙහෙසී වැඩ කළද දුප්පතාට ලැබෙන්නේ එදින ගත කිරීමට තරම් දෙයකි. ඔහුට හෙට පිණිස දෙයක් නැත. හෙට යැපීම සඳහා හෙටත් මහන්සි වී යමක් සෙවිය යුතුය. එය ඉමහත් කරදරයකි, දුකකි. සත්වයා වශයෙන් සලකන මේ ස්කන්ධ රාශියද දුප්පත්ය. ආහාර පානයන් අද ශරීරයේ ඇතිකරගන්නා රූප කොට්ටාස හෙට නැත. හෙටත් ඒවා උවමනා නම් හෙටත් ආහාර පාන ගත යුතුය. මේ ඉවරයක් නැති කරදරයකි, දුකකි. ලස්සන දේ බැලීමෙන්, මිහිරි හඬ ඇසීමෙන්, මිහිරි සුවඳ සිඹීමෙන්, රස බොජුන් වැළඳීමෙන්, සුව පහස් ඇතිද වැළඳ ගැනීමෙන් ලබන්නා වූ යම් සුවයක් සොම්නසක් අද ලබා නම් ඒවා අදට පමණය. හෙට ඒවායින් ඉතිරිවන කිසිවක් නැත. හෙටත් ඒ සුව සොම්නස් වුවමනා නම් හෙට ශෝභන රූප ආදිය සෙවිය යුතුය. ඒවා ඇති තැන්වලට හෝ යා යුතුය. දුප්පතිකුටසේ අදට මිස හෙටට ඉතිරිවන දෙයක් මේ පංචස්කන්ධයට නැති බැවින් පංචස්කන්ධය ඉමහත් ආදීනවයකි, දෝෂයකි. දුප්පතා දුබලය ඔහුට කිසිවෙකු බිය නැත. ලදරුවෙකු අත ඇති ආහාරය බල්ලන් කපුටන් උදුරා ගන්නාක් මෙන් දුප්පතාට ඇති සුළු දෙයත් සෙස්සෝ පැහැර ගනිති. දුබල වූ සතාට කපුටන් කොටන්නාක් මෙන් වල් කොල්ලෝ බේබද්දෝ දුප්පතාට ගල් මුල් ගසති, විහිළු කරති. ඔවුනට යටත් නොවුවහොත් කීකරු නොවහොත් පහර දෙති. ධනවත් වූ දුප්පතාට ඔවුන්ගේ තේජස වික්‍රමය පෙන්වති. දුප්පතාට කොතනකවත් ගැලවීමක් නැත. දුප්පතාට නිදහසක් නැතිවාක් මෙන් මේ රූපස්කන්ධ සංඛ්‍යාත ශරීරයටද නිදහසක් නැත. උකුණෝ මකුණෝ මදුරුවෝ ශරීරය විදති. අව්ව වැස්ස පින්න සුළඟ ශරීරයට පීඩා කරති. එබැවින් මේ රූපස්කන්ධ සංඛ්‍යාත ශරීරය දුප්පතෙකු වැනිය ඉමහත් ආදීනවයකි. පංචක්කන්ධ ආදීනවතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්දානං නිරෝධෝ ආදීනවං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයන් ආදීනවයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය ආදීනව නැති නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී. 25. විපරිණාම ධම්ම. සංස්කාරයෝ පෙරලෙන ස්වභාව ඇත්තෝය. ස්ථීර පැවැත්මක් නැති ස්කන්ධයෝ ජරා, ව්‍යාධි, මරණ ආදියෙන් නරක අතට පෙරලෙයි. ශෝබන ශරීරය කුෂ්ඨ ආදී රෝගවලින් විරූප වෙයි. තුවාලවලින් විරූප වෙයි. ශක්තිමත් ශරීරය ව්‍යාධීන් දුබල වෙයි. තරුණ ශරීරය කලකදී දිරා, හිසකේ රැවුල් පැසි, ඇටනහර ඉලිපි, සමරැලි වැටි, කුදු ගැසි විකෘතියට පත්වෙයි. ක්‍රියාකරමින් තිබූ ශරීරය මරණින් දරකඩක් බදුවෙයි. මලසිරුර එසේම තිබෙන්නට හැරියහොත් දින කීපයකින් ඉදිමෙයි. නිල් පැහැවෙයි. නවදොරින් ඕජාව ගලයි. කුණු වී වැගිරෙන්නට පටන් ගනී. ලේ මස් දිය වී ගොස් ඇට සැකිල්ලක් වෙයි. කලකදී ඇටද විහිරී විසිරී යයි. මේ රූපස්කන්ධයේ විපරිණාමයයි. නාමස්කන්ධයන්ගේ විපරිණාමයක්ද ඇත. ඒ සිදුවන්නේ අසත්පුරුෂ සේවන ආදියෙනි. නාමස්කන්ධ විපරිණාමයෙන් සම්මද්දිට්ඨිකයා මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙයි. අහිංසකයා වදකෙක් වෙයි. හොරෙක් වෙයි. යහපත් චරිත ඇතියා සල්ලාලයෙක් වෙයි. සත්‍යවාදියා බොරුකාරයෙක් වෙයි. බේබද්දෝ ඇති වෙයි. ලැජ්ජා ඇති අය ලැජ්ජා නැතියෙක් වෙයි. මෛත්‍රිය ඇති අය නපුරෙක් වෙයි. ත්‍යාගවන්තයෝ මසුරෝ වෙයි. සමාධි ඇත්තෝ වික්ෂිප්තයෝ වෙයි. සිහි ඇත්තෝ උම්මත්තකයෝ වෙයි. තවුසා කාමභෝගීයෝ වෙයි. පැවිද්දා ගිහි වෙයි. මේ නාමස්කන්ධයන්ගේ විපරිණාමයයි. පංචක්ඛන්ධේ විපරිණාම ධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්දානං නිරෝධෝ අවිපරිණාම ධම්මං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයන් පෙරළන ස්වභාව ඇතියන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය නොපෙරළින ස්වභාවය ඇති නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී. 26. අසාරකා. ස්කන්ධයෝ හර නොවන්නෝය. කොස්, දෙල්, නැදුන්, බුරුත ආදී ගස් වන ලෙහෙසියෙන් පළුදු කළ නොහැකි ඉක්මනින් නොදිරෙන නොනසන ඇතුළු කොටස අරටුවය. ලෙහෙසියෙන් පළුදු කළ හැකි ඉක්මනින් දිරා යන පිටපැත්ත එලෙයයි. සත්වයායයි කියනු ලබන මේ ස්කන්ධ පංචකය වනාහි කඳක්, කළුගලක්, කොස් අරටුවක්, දෙල් අරටුවක් සේ ඕනෑ දෙයකට ඔරොත්තු දීමේ ශක්තිය ඇති දෙයක් නොව එලයක්සේ දුබල එකකි. එය කෙසෙල් කඳක් පෙනපිඩක් වැනිය යැයි කීමටද සුදුසුය. එලය අව්වට වැස්සට සුළඟට ඔරොත්තු නොදෙන්නාක් මෙන් රූපකයද ඔරොත්තු නොදෙයි. දුබල වූ රූපකය මැසිමදුරු ආදී දුබල සතුන්ටද පළුදු කළ හැක. බලුහිවල් බලල් ආදීන්ට ඉරිය හැක. කොටිවලස් ආදීන්ට ඉරා රැල් කළ හැකිය. අලියාට කෙලෙස් කඳක් කෙසෙල් කඳක් පතුරු ගසන්නාක් මෙන් අත්පා ගලවා දැමිය හැකිය. දිරු බටපොතු පෙට්ටියක් පොඩි කරන්නාක් මෙන් කඳ පාගා පොඩි කර දැමිය හැකිය. අරූප ස්කන්ධයන්ගේ දුබල බව නිසරු බව නිසා සත්වයන්ට යම් කිසි අදිෂ්ඨානයක් ප්‍රතිපත්තියක් පිහිටා සිටීමට නොපුළුවන් වේ. සතුන් නොමරන්නට අදිෂ්ඨාන කරගෙන සිටින්නා වටිනා දෙයක් ලෙහෙසියෙන් ගත හැකි වන විට ඒ අදිෂ්ඨානය බිඳ සොරකම් කරයි. පරදාර සේවනය නොකරන්නට අදිෂ්ඨාන කරගෙන සිටින්නා අවස්ථාව පැමිණිකල්හි අදිෂ්ඨානය බිඳ වරද කරයි. බොරු නොකියන්නට අදිෂ්ඨාන කරගෙන සිටින්නා කරුණක් පැමිණ කල්හි අදිෂ්ඨානය බිඳ බොරු කියයි. සුරාපානය නොකරමී අදිෂ්ඨාන කරගෙන සිටින්නා සුරාව ලද කල්හි අදිෂ්ඨානය බිඳ සුරාපානය කරයි. දුම්බීමෙන් වැළකී සිටීමට අදිෂ්ඨාන කරගත් තැනැත්තා අදිෂ්ඨානය බිඳ දුම් බොන්නට පටන් ගනී. සූදුවෙන් වැළකීමේ අදිෂ්ඨානය ඇතිව සිටි තැනැත්තා අදිෂ්ඨානය බිඳ සූදුවට යයි. දිනපතා තෙරුවන් වැඳීමේ ප්‍රතිපත්තිය පවත්වන තැනැත්තා ඒ ප්‍රතිපත්තිය කඩ කරයි. පොහොය සිල් සමාදන් වීමේ ප්‍රතිපත්තිය පවත්වන තැනැත්තා එය කඩ කරයි. විකල් භෝජනයෙන් වැළකී සිටින තැනැත්තා ඒ ප්‍රතිපත්තිය කඩ කරයි. මුදල් පරිහරණයෙන් වැළකී සිටින තැනැත්තා ඒ ප්‍රතිපත්තිය කඩයි. නාමස්කන්ධයන් ශක්තිමත් නම් ඒ අදිෂ්ඨාන ප්‍රතිපත්ති ලෙහෙසියෙන් නොබිදෙයි. දුබල වූ නිසර වූ පංචස්කන්ධය මමය, මාගේ ආත්මය, මාගේ පිහිටයයි සලකාගෙන පංචස්කන්ධයෙහි ඇලී සිටීම ඉතා භයානක කරුණකි, අන්තරායකි. එබැවින් නුවණැත්තෝ ඒ දුබල නිසරු පංචස්කන්ධය හැර එහි අනුපාද නිරෝධය වූ සාර වූ පරම ශාන්තිය සොයාගෙන දුකින් මිදෙන්නාහ. පංචක්ඛන්දේ අසාරතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ සාරං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්ඛමති. පංචස්කන්ධයන් අසාර වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානයක් ලබයි. පස් දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය සාර වූ නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී. 27. අග මූලා. ස්කන්ධයෝ පාපයේ මූලයෝය. පංචස්කන්ධය ඇති කල්හි එය පෝෂණය කිරීමට, ආරක්ෂා කිරීමට, පිනවීමට හා අඹුදරු ආදීන් නිසාද වරින් වර ඇතිවන රාග, ද්වේෂ, ඉරිෂ්‍යා ආදී ක්ලේශයන් නිසාද නොයෙක් පව්කම් කරන්නට සිදුවෙයි. පව් කිරීමේ නොයෙක් හේතු ඇතත් පංචස්කන්ධයක් නැතිනම් පව්ය කියා දෙයක් ඇති නොවන බැවින් පාපයේ මූල හේතුව පංචස්කන්ධයම බව කිය යුතුය. පංචස්කන්ධය ආත්ම කොටගෙන එහි ඇලී සිටින්නහුට පවින් තොරව නොවිසිය හැකිය. එබැවින් පුඤ්ඤ පින්ඩයක් වශයෙන් සැලකිය යුතු මහා බෝධිසත්වයන් අතින් පවා නොයෙක් විට පව්කම් සිදු කෙරෙයි. සෙස්සන් ගැන කියනු කිම සත්වයාහට පව්කම් කරන්නට සිදුවීම තරම් තවත් නපුරක් නැත. ව්‍යාධි, ජරා, මරණ, ඥාති ව්‍යසන, භෝග ව්‍යසන ආදී මේ මිනිස් ලොව ඇති දුක පව් කිරීමෙන් ලැබෙන නරක දුක්ඛය හා සසදා බලතොත් මිනිස් ලොව ඇති දුක්ඛස්කන්ධය ඉතා සුළුය. පව කිරීමෙන් ලැබෙන අපාය දුක්ඛය මහ පොළොවට උපමා කරතොත් මිනිස් ලොව ඇති දුක්ඛය මහ පොළොවෙන් නියපොත්තකටගත් පස් ස්වල්පයකට උපමා කළ යුතුය. යෝගාවචරයන්ට සංවේගය ඇති කිරීම පිණිස ඒ අපාය දුක්ඛය ගැනද කල්පනා කළ යුතුය. එබැවින් නිමි ජාතකයෙහි එන අපාය විස්තර දක්වනු ලැබේ. පෞකාරයන් පැසෙන ස්ථාන වූ අපායන් දක්වනු සඳහා මාතලී දිව්‍ය පුත්‍රයා ඔහුගේ රථයෙහි හිඳවාගෙන නිමි රජතුමා වේතරණී නම් ඔසුපත් නරකය වෙත ගෙන ගියේය. ඒ වේතරණී කරදිය ගංගාවකි. එහි දෙවුර පුවක්ගස් පොල්ගස් පමණ මහත් වූ ඉතා තියුණු කටු ඇති වේවල් පඳුරු වලින් වැසී ඇත්තේය. ඒවා යට තල්කදන් පමණ මහත් වූ ගිනියම් වූ යහුල් පිහිටා ඇත. ගඟදියද දැලිපිහියාසේ කැපෙන පත්‍ර ඇති නෙළුම් ගස් වලින් වැසී ඇත්තේය. ගඟපත්ලෙහිද තියුණු මුව ඇති පිහිතල උඩුකුරුව පිහිටා ඇත. එහි උපදිනා නිරිසතුන් යමපලුන් විසින් දඩු මුගුරු වලින් තලා හුලින් ඇන වේ පඳුරු වලට විසි කරති. ඔවුහු වේ කටුවල ඇවිනි කලක් හඬමින් විලාප කියමින් දුක් විඳ වේ කටුවලින් ගිලිහි වැටි බිම පිහිටි ගිනියම් වූ යහල් වල ඇවිලෙති ඇවිනෙති. දිගු කලක් යහුල් වල ඇවිනි දුක් විඳ ඒවායින් මිදී ගඟදිය මත කැපෙන පත් ඇති නෙළුම් පඳුරු මත පතිතවන්නාහ. නිරිසත්හු ඒවා මත කලක් කැපෙමින් දුක් විඳ කරදියෙහි වැටෙන්නාහ. ඔවුහු රත් වූ කරදියෙහි දුම් නගමින් පැසී ගඟ පත්ලට බස්නාහ. එහිදීද කැපී නැවත මතු වී කරදියේ ඒ මේ අත පාවෙන්නාය. එසේ පාවෙන නිරිසතුන්ට යමපල්ලෝ මසුන්ට මෙන් හුල්වලින් අනී බිලී කොකුවලින් අමුණා ඔවුන් ගොඩට ඇඳ ගිනියම් යම පොළොවෙහි පෙරලා ගිනියම් වූ ලෝහගුලි කවති. ඒ දුක්දීම දැක බියපත් වූ නිමි රජතුමා මේ සත්වයෝ මිනිස් ලොවදී කිනම් පාපයක් කළාහුදැයි මාතලීගෙන් විචාලේය. මාතලී දෙව්පුත් නිමි රජුට ඔවුන් කළ පව්කම් මෙසේ ප්‍රකාශ කළහ. යේ දුබ්බලේ බලවන්තා ජීව ලෝකේ හිංසන්ති රෝසන්ති සුපාදම්මා සුපාපදම්මා තේ ලුද්ධකම්මා පසවෙත්වා පාපං තේ මේ ජනා වේතරණින් පතන්ති. මේ ලෝකේහි බැනීමෙන් හා අත්පාවලින් පහරදීමෙන් දුබලයන්ට හිංසා කරන්නා වූ බලවත් වූ ඒ පව්වලින් මරණින් මතු වේතරණියට වැටෙත්ය යනුෙහි අදහසයි. ඉක්බිති මාතලී දේවපුත් නිමි රජ අන් නරකයක් වෙත ගෙන ගියේය. එහි තුන්ගව් පමණ ශරීර ඇති නිරිසත් වූ ඇතුන් පමණ ඇති මහ බල්ලන් විසින් එලවාගෙන ගොස් කෙන්ඩා මාංසයන් අල්ලා බිම පෙරලා මහහඬින් බොරබුරා පපුව පාගාගෙන මස් ගලවා කා ඇට පමණක් ඉතිරි කරති. බරකරත්ත පමණ ශරීර ඇති ලෝහ තහටුඩු ඇති ගිජුලිහිණීහු ඔවුන්ගේ හොටින් නිරිසතුන්ගේ ඇට පොඩි කර ඇට මිදුලු කති. ලෝහතුඩු ඇති භයානක කපුටෝ දුටු තැන නිරිසතුන්ගේ මස් කොට කති. හඬහඬා දුක් විඳින්නා වූ ඒ නිරිසතුන් දැක බියපත් වූ නිමි රජතුමා ඔවුන් කළ පව්කම් විචාලේය. මාතලී දෙව්පුත් ඔවුන්ගේ පව්කම් මෙසේ පැවසීය. ඒ කේචිමේ මච්චරිනෝ කදරියා පරිහාසකා සමන බ්‍රාහ්මනානං හිංසන්ති රොස්සන්ති සුපාප ධම්මා තේ ලුද්ධ කම්මා පසවෙත්වා පාපං තේ මේ ජනේ කාකෝල සංඝා අදන්ති. මිනිස් ලොව මසුරුකම නිසා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දොස් කියන්නා වූ ඇතැම්හු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හිංසා කෙරෙති, බනිති. මේ නරකයේදී ඔවුන්ගේ මස් කපුටෝ කොටා කති යනු එහි අදහසයි. ඉක්බිති මාතලී දෙව්පුත් නිමිරජ අන් නරකයක් වෙත ගෙන ගියේය. එහි බැලිය නොහැකි තරමට භයානක වූ මුහුණු ඇති යමපල්ලෝ තල් කඳන් පමණ යම පොළුගෙන ගිනියම් වූ යම පොළොවෙහි හැසිරෙන නිරිසතුන් එලවා ගොස් යම පොළුවලින් යකඩ පොළුවලින් කකුල් වලට පහර දී බිම පෙරලා ඒ පොල්ලෙන්ම තලතලා ඔවුන් සුණු විසුණු කරති. ඒ දැක රජතුමා ඔවුන් කළ පව්කම් විචාල කල්හි මාතලී දෙව්පුත් මෙසේ පැවසීය. යේ ජීව ලෝකස්මින් සුපාප ධම්මිනෝ නරංච නරිංච අපාප ධම්මං හිංසන්ති රොස්සන්ති සුපාප ධම්මා තේ ලුද්ධ කම්මා පසවෙත්වා පාපං තේ මේ ජානා බන්ධ හතා සයන්ති. මිනිස්ලොව වරද නැති ස්ත්‍රී පුරුෂයන්ට හිංසා කරන බනින පවුකාරයෝ මෙහි යම පොළුවලින් තලනු ලැබ නිදති යනු එහි අදහසයි. ඉක්බිති නිමිරජ අන් නරකයක් වෙත පමුණුවන ලදී. එහි මහා ගිනි අගුරු වලකි. යමපල්ලෝ එහි උපන් පාපකාරයන් වටකොට ගිනියම් වූ යම පොළුවලින් යකඩ පොළුවලින් හා ආයුධවලින් පහර දෙමින් ගවයන් ගාලකට එලවන්නාක් මෙන් අඟුරු වලකට පන්නති. අඟුරු වල වැටුණු පව්කාරයෝ තුනටියතෙක් ගිනි අඟුරෙහි එරෙති. යමපල්ලෝ මහත් වූ කූඩාවලින් ගිනි අඟුරුගෙන ඔවුන්ගේ හිස මත දමති. පව්කාරයෝ වේදනාව ඉවසිය නොහි හඬමින් දඟලති. ඇතැම් නිරිසත්හු සිහිසන් නැතිව තමාම දෝතින් ගිනි අඟුරුගෙන හිස ලාගනිති. ඒ වදේ දැක බියපත් වූ නිමි රජතුමා ඔවුන් කළ පව් කවරේ දැයි විචාල කල්හි මාතලී මෙසේ පැවසීය. ඒ කේචි පූගාය ධනස්ස හේතු සක්කින් කරිත්වා ඉනං ජපායන්ති තේ ජප යිත්වා ජනතං ජනින්ද තේ ලුද්ධ කම්මා පසවෙත්වා පාපං තේ මේ ජන අංගර කාසුන් පුනන්ති. මිනිස් ලොව දන් දෙන්නටය, විහාර චෛත්‍ය කරවන්නටය, දහම්හල් සංඝාවාස කරවන්නටය කියා මහජනයාගෙන් මුදල් එකතුකොට ඒවා නොකරවා මුදල් කා දමා ජනයා රැවටු හොර සම්මාදන් කාරයෝ මෙහි පැමිණ හිස ගිනි අඟුරු ලා ගනිති යනු එහි අදහසයි. නිමිරජ අන් නරකයකට වෙත පමුණුවන ලදී. එහි මහා ලෝදිය වලකි. එහි උපන් පව්කාරයෝ භයානක යමපල්ලන් විසින් පයින් අල්ලා ලෝදිය වලට හිස යටට හැරී වැටෙනසේ විසි කරනු ලබති. නිරිසතුන් ලෝදියෙහි ගැලෙමින් මතුවෙමින් පෙන දමදමා පුපුර පුපුරා පැසෙයි. එහෙත් කර්ම බලය නිසා නොමැරෙයි. ඔවුන් දැක බියපත් වූ නිමි රජ ඔවුන් කළ පව් විචාරණ කල්හි මාතලී දෙව්පුත් මෙසේ පැවසීය. යේ සීලවන්තං සමනං බ්‍රාහ්මණං වා හිංසන්ති රොස්සන්ති සුපාප ධම්මා තේ ලද්දු කම්මා පසවෙත්වා පාපං තේ මේ ජනා අවංසිරා ලෝහකුම්බින් පතන්ති. සිල්වත් ගුණවත් පැවිද්දන්ට හා බමුණන්ට හිංසා කළ තර්ජනය කළ පාපකාරීහු හිස පහලට වැටෙනසේ හෙළනු ලැබ මේ ලෝදිය වලේ පැසේ. නිමිරජ අන් අරකයකට යයි. එහි තුන්ගව් පමණ ශරීර ඇති නිරිසතුන්ගේ බොටුවට ගිනියම් වූ ලෝහා යොත් දමා පහලට ඇද තදකොට හිස සිඳ දණ්ඩක අවුනාගෙන ගොස් ලෝදිය සැලකට දමා එය බලමින් යමපල්ලෝ සන්තෝෂ වෙයි. කර්ම බලයෙන් හිස් සුන් ශරීරවල නැවතත් අලුත් හිස් පැන නගී. යමපල්හු නැවත නැවතත් ඔවුන්ගේ හිස සිඳ ලෝදිය සැලට දමති. නිමිරජු ඒ නිරිසතුන් කළ පව්කම් විචාරයි. මාතලි මෙසේ පවසී. ඒ ජීව ලෝකස්මින් සුපාප ධම්මිනෝ පක්කී ගහෙත්වාන විහෙට යන්ති තේ විහෙට යිත්වා සකුණං ජනින්ද තේ ලද්ද කම්මා පසවෙත්වා පාපං තේ මේ ජනා ලුත්ත සිරාසයන්ති. මිනිස් ලොව පක්ෂීන් අල්ලා මරන්නෝ ඒ පවින් මේ සුන් වූ හිස් ඇතිව සයනය කෙරෙත්. රජු අන් නරකයකට පැමිණෙයි. එහි නොගමරු තොට ඇති දර්ශනීය ගංගාවකි. ඒ නරකයෙහි ගිනි රස්නයෙන් හටගත් බලවත් පිපාසයෙන් පෙළෙන නිරිසත්හු පිපාසය ඉවසිය නොහැකිව ගිනියම් වූ යකඩ පොළොව පාගමින් පැන්බීමේ අදහසින් ඒ ගඟට බසී. එකෙනෙහිම ගංයුර ගිනි ගනී. ගඟදිය ගිනියම්ව බොල් වී වෙයි. පිපාසය ඉවසිය නොහැන නිරවාසියෝ කරන්නට අනිකක් නැත්තෙන් ඒ ගිනියම් වූ බොල් වී දෝතින්ගෙන කති. ඒ බොල් වී ඔවුන්ගේ ශරීරයේ ඇතුළ පැත්තද දවාගෙන අදෝ මාර්ගයෙන් නික්මෙයි. නිමිරජු ඒ නරකය දැක එහි දුක් විඳින්නවුන් කළ පව්කම් විචාල කල්හි මාතලී මෙසේ පැවසී. ඒ සුද්ධ ධඤ්ඤං පලාසේන මිස්සං අසුද්ධ කම්මා කයිනෝ දදන්ති ගම්මාබිත්තන්තානං පිපාසිතානං පිවතංච තේසං තුසං හෝතිපානි. මිනිස්ලොව බොල් මිශ්‍රකොට ජනයා රවටා වීවිකුණ හදන හොරු මෙහි ඉපිද ගිනියම් වූ වී බොල් ගෙලති. රජු අන් නරකය වෙත පැමිණෙයි. එහි යමපලුන් එකතු වී දුනු හි ආදියගෙන නිරිසතුන් වටකොට වනේහි වැද්දන් මුවන්ට විදින්නාක් මෙන් විදී. ඔවුන්ගේ ශරීර හැම අත්තැනින්ම සිදුරු වී පණුවන් කෑ කොළමෙන් වෙයි. රජතුමා ඔවුන් කළ පව්කම් විචාල කල්හි මාතලී මෙසේ කියයි. ඒ ජීව ලෝකස්මින් අසාදු ධම්මිනෝ අදින්න මාදාය කරොන්ති ජීවිකං ධඤ්ඤං ධනං රජතං රාජරූප ජාතරූපං අජේලකං චාපි පසුං මහීසං තේ ලුද්ධකම්මා පසවෙත්වා පාපං තේ මේ ජනා සත්ති හතා සයන්ති. මිනිස් ලොව අනුන්ගේ රන්රිදී වීසහල් ආදී වස්තුූන් හා ගව ආදී සතුන් සොරකම් කිරීමෙන් දිවි පැවැත් වූ පවකාරයෝ මේ නරකෙහි යමපලුන් විසින් විදුනු ලැබ වැටී සිටිත්. ඉක්බිති රජු හා මාතලී අන් නරකයක් වෙතයයි. එහි යමපල්ලූ ගිනියම් වූ යකඩ කඹගෙන තුන්ගව් පමණ ශරීර ඇති නිරිසතුන්ගේ බෙල්ලට දමා ඔවුන් ගිනියම් වූ යකඩ පොළොවෙහි පෙරලා ආයුධගෙන ඔවුන්ගේ මස් කපති. මස් කපා ගොඩ ගසති. එය දුටු නිමි රජු ඔවුන් කළ පව්කම් විචාල කල්හි මාතලී මෙසේ කියයි. ඕ රබ්බිකා සූකරිකා ච මච්චිකා පසුන් මහී සංච අජේලකංච හනත්වාන සුනේසු පසාරයින්සු තේලුද්ද කම්මා පසවෙත්වා පාපං තේ මේ ජනා බිලකතා සයන්ති. මිනිස්ලොව ඌරන් එළුවන් බැටලුවන් ගවයන් මරා තවත් නොයෙක් සතුන් මරා මස් විකුණා දිවි පවත්වන්නෝ මේ නරකයේ කඩ කොට කපනු ලැබ සයනය කෙරෙත්. ඉක්බිති මාතලී දෙව්පුත් රජුහා වෙන නරකයකට යයි. එහි දුම් දමමින් පැසෙන මලමුත්‍ර පිරී ඇත. දුගඳ නිසා යොදුන් ගණනකටද ලංවිය නොහැක. එහි සාගින්නෙන් පෙළෙන නිරිසතුන්ට අහරක් නැත. සාගින්න ඉවසිය නොහැකි නිරිසත්හු දුම් නංවමින් පැසෙන ඒ අසූචි ගුලි කොටගෙන අනුභව කරයි. රජතුමා ඔවුන් කළ පව්කම් විචාල කල්හි මාතලී දෙව්පුත් මෙසේ කියයි. ඒ කේචි මේ කාරණිකා විරෝසකා පරේසං හිංසාය සදා නිවිට්ටා තේලුද්ද කම්මා පසවෙත්වා පාපං මිත්ත දුනෝ මිල්හ මදෙන්ති බාලා. මිනිස්ලොව අනුන්ට වද දෙන්නෝද මිතුරන්ටත් කරදර කරන්නෝද අනුන්ගෙන් කාබී ඔවුන්ගේ ගේවල හිඳ ඔවුන්ගේ අසුන්වල ම නිදා පසුව ඒ උපකාර කළ මිතුරන්ගේම ධනය පැහැරගන්නා වූ ඔවුන්ගෙන් අල්ලස් ගන්නා වූද මිත්‍ර ද්‍රෝහීහුද මේ නරකයෙහි ගිනියම් වූ අසූචි අනුභව කෙරෙත් යනු එහි අදහසයි. වෙන නරකයකට යයි. එහි කුණු වූ ලේ සැරව පිරුණු විලකි. නරකයේ ඇති තද උෂ්ණයෙන් හටගත් බලවත් පිපාසය සංසිදවා ගැනීම සඳහා බීමට පැනක් නැති නිරිසත්හු ඒ විලෙහි කුණුලේ සැරව බොති. රජතුමා ඔවුන් කළ පව්කම් විචාල කල්හි මාතලී මෙසේ කීය. යේ මාතරං පිතරං වා ජීව ලෝකේ පරාජිකා අරහන්තේ හනන්ති තේ ලුද්ද කම්මා පසවෙත්වා පාපං තේ මේ ජනා ලෝහිත පුබ්බක බක්කා. මිනිස්ලොව මවහා පියා මරා ගිහි පරාජිකාවට පත් වූ අයද පූජා සත්කාර කිරීමට සුදුසු ගුණවත් පුද්ගලයන් නැසුවා වූ පාපී පුද්ගලයෝද මේ කුණුලේ සරව බොති යනු එහි තේරුමයි. ඉක්බිති රජු වෙන නරකයකට යයි. එහි යමපල්ලුහු තල්කඳම් පමණ මහත් වූ ගිනියම් වූ බිලීකොකු නිරිසතුන්ගේ දිවෙහි අවුනා ගිනියම් වූ යකඩ පොළොවෙහි හොවා හුල්වලින් අනි. නිරිසත්හු කෙල පෙරමින් දියෙන් ගොඩ දැමූ මසුන් මෙන් දඟලයි. රජතුමා ඔවුන් කළ පව්කම් විචාල කල්හි මාතලී මෙසේ කියයි. යේ කේචි ස්ථානගතා මනුස්සා අග්ගේන අග්ගං කයං හාපයන්ති කූටේන කූටං ධන ලෝභ හේතු චන්නං යතා වාරිචරං වදාය. නහිකූටකාරිස්ස භවන්ති තාන සකේහි කම්මේහි පුරකතස්ස තේලුද්ද කම්මා පසවෙත්වා පාපං තේ මේ ජනා වංකගක් සතා සයන්ති. මිනිස්ලොව බඩුමීල් මිල නියම කිරීමේ තනතුර ලබා සිට බඩුගන්නවුන්ගෙන් අල්ලස්ගෙන වටිනා බඩුවල මිල පහත දමන කෛරාටිකයෝද කිරීමේ හා මැනීමේදී අඩු වැඩි කොට හොරට කිරා හොරට මැන මිහිරිවදනින් ජනයා රවටා මුදල් පැහැරගන්නා වූ කපටි මුදලාලිලාද මේ ගිනියම් වූ යබිලි දිවෙහි අමුණන ලදුව ගිනියම් වූ යකඩ පොළොවෙහි නිදයි යනු එහි තේරුමයි. නිමිරජු වෙන නරකයකට පැමිණෙයි. එහි ස්ත්‍රීහු කයින් අඩක් ගිනියම් වූ යකඩ පොළොවෙහි එරී සිටවනු ලැබූ කනුමෙන් නිසලව සිටී. එක් දිශාවකින් ඇඹරුම් ගලක් බඳු යකඩ පර්වතයක් නැගී ගිනිදැල් විහිදුවමින් හෙනහඬසේ මහහඬ නංවමින් යකඩ පොළොවෙහි එරී සිටින ස්ත්‍රීන්ගේ ශරීර සුණු විසුණු කරමින් පෙරලීයයි. ඇසිල්ලකින් කර්ම බලයෙන් ඔවුන්ගේ ශරීර ප්‍රකෘතිමත් වෙයි. ඉක්බිති අන්දිශාවකින් එබඳුම යකඩ පර්වතයක් නැගී ස්ත්‍රීන්ගේ සිරුරු සුනුවිසුනු කෙරමින් පෙරලෙයි. සමහර විට දෙදිසාවකින්ම පර්වත නැගී එකවර පෙරලී යයි. සමහර විට සතර දිගින්ම පර්වත නැගී එකවර පෙරලී එයි. නිමි රජු ඔවුන් කළ පෞකම් විචාල කල්හි මාතලී දෙව්පුත් මෙසේ කියයි. කෝලීනියෝ යායෝ ඉද ජීවලෝකේ අසුද්ධකම්මා අසතං අචාරුන් තාදිත්තරූපා පති විප්පබාය අඤ්ඤං අචාරු රතික්කිඩ්ඩ හේතු තාජීවලෝකස්මින් රමාපයිත්වා කන්දාති වත්තන්ති සජෝති භූතා. ආහාරපාන වස්ත්‍රාභරණ සපයාදීමෙන් තමන් පෝෂණය කරන හිමියන් හැර පරපුරුෂයන් සතුරු කරවන්නා වූ හා ඔවුන් හා කාම රතියෙන් සතුටු වන්නා වූ පාපී ස්ත්‍රීහු මේ ගිනියම් වූ යකඩ පොළොවෙහි පර්වතවලින් ඇඹරෙති. ඉක්බිති මාතලී රජු කැටුව අන් ඔසුපත් නරකයක් වෙත ගියේ. එහි මහ ගිනි අඟුරු වලකි. යමපල්හු නානා ආයුධවලින් පහර දෙමින් නිරිසතුන් අඟුරු වල කරා පන්නාගෙන ගොස් දෙපයින් අල්ලා ඔවුන් අඟුරු වලට හෙළති. එය දුටු රජතුමා ඔවුන් කළ පවුකම් විචාල කල්හි මාතලී දෙව්පුත් මෙසේ කියයි. ඒ ජීව ලෝකස්මින් අසාදුක කම්මිනෝ පරස්ස ධාරාණි අතික්කමන්ති තේදා දිසා උත්තමණ්ඩ තේනා තේමේ ජනා අවංසිරා නරකේ පතායන්ති. මිනිසුන්ගේ උත්තම භාණ්ඩයක් වූ ඉතා ඇලුම් කරන භාර්යාවන් හා හොරෙන් කාමරතියෙන් යෙදුනා වූ පාප පුරුෂයෝ මෙහි පයින් අල්ලා හිස පහලට වැටෙනසේ අඟුරු වලට හෙළනු ලබත් යනු එහි අදහසයි. මාතලී දෙව්පුත් නිමි රජු වෙත නිමි රජු සහිත වූ දිව්‍ය රථය අන් නරකයක් වෙත පැදවයි. එහි යමපල්හු බිම පෙරලා හුල් ගැසීම් හරස් කියතින් ශරීර කැපීම් වෑයෙන් සෑසීම් ලෝහ ආදිය පෙවීම් ලෝදිය පෙවීම් ලෝහගුලි කැවීම් ආදී වශයෙන් අනේක ප්‍රකාරයෙන් නිරිසතුන්ට වද දෙයි. ඒවා දැක බියපත් වූ නිමි රජු ඔවුන් කළ පවුකම් විචාල කල්හි මාතලී දෙව්පුත් මෙසේ කියයි. ඒ ජීව ලෝකස්මින් සුපාපි දිට්ඨිනෝ විස්සාස කම්මානි කරොන්ති මෝහා පරංච දිට්ඨේසු සමාදපෙන්ති තේ පාප දිට්ඨීසු පසවෙත්වා පාපං තේ මේ ජනා අදිමත්තා දුක්ඛා තිබ්බා කරා කටුකා වේදනා වේදයන්ති. පරලවක් නැත පින්පව්වල විපාකයක් නැත යනාදීන් මිසදිටුක්ගෙන එය පිහිටකොට තුමූද නොයෙක් විපරම් කරමින් අන්‍යන්ටද ඒ මිත්‍යාදෘෂ්ටිය ගැන් වූ අඥානයෝ මෙහි තියුණ වූ කටුක වූ දුක්වේදනා විඳිත් යනුවෙහි අදහස්ය. නරකෙහි ඇති මේ භයානක දුක් විඳින්නට සුදුවන්නා වූද තිරිසන්ව ප්‍රේතව දුක් විඳින්නට සිදුවන්නා වූද පව්කම් කෙරෙන්නේ පංචස්කන්ධයක් ඇති නිසාය. නුවණැත්තෝ විදසුන් වඩා පංචස්කන්ධය හැර දුකින් තොර නිවනට පැමිණෙති. පංචක්කන්දේ අගමූලතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තින් පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ අනග මුං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්දයන් අගමූලයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය අගමූල නොවූ නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී. 28. වදකා. ස්කන්ධයෝ වදකයෝය, මරණෝ වදකයෝය, වදකයන්ට මැරිය හැක්කේ පංචස්කන්ධයක් ඇත්තෝය. පංචස්කන්ධයෙන් නැතිනම් මරන්නෝ නැත, මැරෙන්නෝත් නැත, මරණයක් කියා දෙයක් ද නැත. පංචස්කන්ධය ඇතහොත් බාහිර වදකයන්ගේ උපක්‍රමයක් නැතද ඒකාන්තයෙන් මරණය වෙයි. එහින් නියම මාරයා පංචස්කන්ධයමයයි කිය යුතුය. රූපංකෝ රාද මාරෝ, වේදනා මාරෝ, සංඥා මාරෝ, සංඛාරා මාරෝ, විඤ්ඤාණං මාරෝ යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් රූප ආදී ස්කන්ධ පහ මාරයෝ යයි වදාරා ඇත. වදකයා භයානක පුද්ගලයෙකි. එබැවින් ඔහු දුටු විට ඔහුට හසුවන අය ඉතා බිය වෙති. සතුන් මරණ වදකයන්ට වඩා පංචස්කන්ධයේ නැමැති වදකයා භයානකය. වඩා බිය විය යුත්තේ පංචස්කන්ධයේ නැමැති වදකයාටය. මරන්නට එන මරන්නට තැත් කරන බාහිර වදකයන්ගෙන් නොඑක් විට සත්වයන්ට ගැලවෙන්නට පුළුවනි. ගැලවෙන්නට උපක්‍රම ද ඇත. පංචස්කන්ධයේ නැමැති වදකයා නොමරා නවතින්නේ නැත. ඔහුගෙන් ගැලවී නොමරී සිටීමට කිසිවෙකුට හැකියාවක් නැත. ගැලවීමට උපක්‍රමයක් ද නැත. එහෙයින් පංචස්කන්ධයේ නැමැති වදකයාම ඉතාම භයානක වදකයා බව කිව යුතුය. බාහිර වදකයෙකු මෙන් මර්තත් මරන්නේ එක් වරකි. පංචස්කන්ධයේ නැමැති වදකයා එසේ නොවේ. ඔහු එක් එක් පුද්ගලයෙකු අතීත සංසාරයේහි අප්‍රමාණ ජාතිවලදී මැරුවේය. අනාගතයේහිද නිවන් පැමිණෙනතුරු නැවත නැවත මරයි. අතිශයෙන් නපුරු වූ ඉතා භයානක වූ මේ පංචස්කන්ධයේ නැමැති වදකයාගෙන් ගැලවෙන්නට උත්සාහ නොකොට පංචස්කන්ධයේ මිතුරෙකු මෙන් සලකා එය මමයයි කියාද මාගේය කියාදගෙන ඇලී සිටින්නේ අවිද්‍යාව නිසාය. අවිද්‍යාවට පෙනෙන්නේ වදකයා මිතුරෙකු ලෙසය. පංචස්කන්ධේහි ආදීනවය පමණක් නොව ආස්වාදේද ඇත. ඉෂ්ට රූපයන් හමු වූ කල එයින් සොම්නසක් ප්‍රීතියක් ඇතිවෙයි. ඉෂ්ට ශබ්දයක් ඇසුණු කල එයින් සොම්නසක් ප්‍රීතියක් ඇතිවෙයි. ඉෂ්ට ගන්ධ ඉෂ්ට රසයන් ලත් කල්හි ඒවායින් සොම්නසක් ප්‍රීතියක් ඇතිවෙයි. ඉෂ්ට ස්පර්ශයක් ලද කල්හි එයින් සනීපයක් සතුටක් ඇතිවෙයි. ඒ පංචස්කන්ධයේ ඇති ආස්වාදයයි. ඒ ආස්වාදය ඉතා සුළුය, ක්ෂණිකය, එකිනෙහිම නැතිවෙයි. පංචස්කන්ධයේ ආදීනවය ඉතා මහත්ය. මද ආස්වාදයක් ඇති පංචස්කන්ධය සමහර විට සුළු උපකාරයක්ද කරන සතුරෙකි. පංචස්කන්ධයේ වදකත්වය මේ උපමාවෙන් තේරුම් ගත යුතුය. ආරක්ෂා සහිත පොහොසත් මිනිසෙක් වෙසෙයි. ඔහුට දුබල සතුරෙක් ඇතිවෙයි. ධනපතියා කවර ආකාරයකින් හෝ මැරීමට ඔහු බලාපොරොත්තු වෙයි. එහෙත් ධනපතියා බලවත් බවින් ඔහුට ලංවිය නොහැකිය. දුබල සතුරා ධනපතියා මැරීමට ඉඩ ලබා ගනු සඳහා ඔහුගේ ගෘහයෙහි සේවකයෙක් වෙයි. ඒ සේවකයා ඉතා හොඳින් වැඩ කරයි, ධනපතියාට ගරු කරයි, ප්‍රිය වචනයෙන් කතා කරයි, ධනපතියාගේ වස්තුව ඉතා සැලකිල්ලෙන් ආරක්ෂා කරයි. ඒ නිසා ඔහුට ධනපතියා ඉතා සතුටු වෙයි. වඩ වඩා ඔහුට සංග්‍රහ කරයි. ඔහු වඩ වඩා අභ්‍යන්තරිකයෙකු කරගනී. සතුරා හොඳටම ධනපතියාගේ විශ්වාසයකු වී අවකාශයක් ලබා ධනපතියා මරා දමයි. ධනපතියාගේ ඒ සතුරා වදකයෙකු වූයේ ඔහු මැරූ දිනේම නොවේ. යම් දවසක සතුරා ඒ නිවසට පැමිණියේ නම් එදා පටන්ම ඔහු වදකයාය. ධනපතියාට වැඩ කරන නිසා ඔහු වදකයෙක් නොවේ, වදකයක් නොවන්නේ නොවේ. එමෙන් පංචස්කන්දය නිසා විටින් විට ආස්වාද ලැබෙතත් එයින් මරණය ඒකාන්තයෙන් සිදුවන බැවින් ආස්වාදය ලබා දෙන අවස්ථාවෙහිත් මේ පංචස්කන්දය වදකයාම බව තේරුම් ගත යුතුය. පංචස්කන්දයෙහි වදකත්වය තේරුම් ගත් නුවනැත්තෝ එහි ගැලී නොසිට එය හැර නිවනට පැමිණ අනන්ත මරණවලින් මිදෙති. පංචක්කන්දේ වදකතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ අවදකං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්දේ වදකයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පංචස්කන්දයන්ගේ අනුපාද නිරෝධය වදක නො වූ නිවනයයි දක්න යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බසී. 29. විභවා ස්කන්ධයෝ දියුණුවක් නැත්තෝය. විභවා යන මේ භාවනාපදය තේරුම් ගැනීම දුෂ්කර ගැඹුරු කරුණක් දක්වන පදයකි. සාමාන්‍ය ජනයාට සංස්කාරයන්ගේ නියම ස්වභාවය වසා සිටින කරුණු හතරක් ඇත. ඒවාට ඝණය යයි කියනු ලැබේ. ඝන හතර පිළිබඳ සෑහෙන විස්තරයක් පිටකත්‍රය හා අටුකා ටීකාවල නොදක්නා ලැබේ. ඒවා ආචාර්ය පරම්පරාවෙන් උගත යුතුය. ඝන හතර පිළිබඳව අප විසින් ලියන ලද ලිපියක් සතිපට්ඨාන භාවනා විවේචන ක්‍රමය නැමැති පොතට ඇතුළු කර ඇත. සංස්කාර ධර්මයන්ගේ නියම තත්වය නොදන්නා ජනයා බිජු වටකින් පැලයක් සෑදී කල් යාමෙන් අතුපතරින් යුත් මල්පලවලින් යුත් මහගසක් ඇතිවීම බිජුවටහි හෝ එයින් හටගත් පැලෙහි වර්ධනයක් යැයි සිතති. පළමුවෙන් මවකුසී ඇතිවන ඉතා කුඩා දෙය වූ කලර රූපය ක්‍රමයෙන් වැඩි කලකදී මහත් ශරීරයක් ඇති ස්ත්‍රියක් පුරුෂයෙක් ඇති වෙතැයිද සිතති. මහගස කුඩා පැලයේ වැඩීමකින් ඇති වූවක් නොවේ. අඩි පහක් හයක් ඔසති මිනිස් සිරුරක් ඇත්තේ ලදරුවාගේ ශරීරය වැඩි මහත්වීමකින් නොවේ. කුඩා පැලයම මහගසක් වී ඇතිසේ පෙනෙන්නේ ලදරු සිරුර ලොකු මිනිසකු වී ඇතිසේ පෙනෙන්නේ සන්තති ගණයෙන් වැසීම නිසාය. ඒවා එසේ නොවන බව පෙනෙන්නහුට නුවණින් සන්තති ගණය බිඳ දත යුතුය. උපදින උපදින සකල නාම රූපයෝම ඇසිපිය හෙළන තරමේ කාලය කුදු නොපැවදී එකිනෙහිම බිඳී අතුරුදහන් වෙයි. ගසක සත්ව ශරීරයක උපන් රූප කලාප එකිනෙහිම ඒ ස්ථානය පුරවමින් අලුත් රූප කලාප පහළ වෙයි. මේ ඉතා වේගයෙන් සිදුවන බැවින් පරණ රූප බිඳීම හා අලුත් රූප පහළ වීම නොපෙනේ. අතර නොපෙනෙන පරිදි සිදුවන මේ ඉපදීම් බිඳීම් වේගය සන්තති ගණයයි. සන්තති ගණය නිසා බිඳී ගිය රූප හා ඇති රූප එක් දෙයක්සේ පෙනේ. සන්තති ගණය නිසා දැන් ඇත්තේද ඊයේ සිටි පුරුෂයාමය, අවුරුදු ගණනකට පෙර සිටි පුරුෂයාමය යන හැඟීම් ඇති වෙයි. සන්තති ගණය බිඳගත් කල්හි අද ඇත්තේ ඊයේ සිටි පුරුෂයා නොවන බව, ඊයේ තිබූ ගස නොවන බව වැටහි. උපදින උපදින සංස්කාර එකිනෙහිම දිරා බිඳී යනවා මිස වර්ධනය වෙමින් මහත් වෙමින් කල් නොපවත්නා බව වැටහි. මෙය වටහා ගැනීමට උත්සාහ කෙරෙත්වා. පංචක්ඛන්දේ විභවතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ අවිභවං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයන් දියුණුවට නොපැමිණෙන එකිනෙහිම නැසෙන ධර්මයන් ලෙස දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය විනාශයක් නැති නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී. තිහ සාසවා ස්කන්ධයෝ ආශ්‍රවයන් ඇති කරන්නෝය. කාමාසව, භවආසව, දිඨාසව, අවිජ්ජාසව කියා ආසව නාමයන් දැක්වෙන සංස්කාර ස්කන්ධයට අයත් ධර්ම සතරක් ඇත. රූප, ශබ්ද ආදී කාමයන් පිළිබඳ වූ කාම භවයට අයත් අවශේෂ සංස්කාරයන් පිළිබඳ වූ ආසාව කාමාසවයයි. රූපාරූප භවයන්හි ඉපදීමට හේතුවන ධ්‍යාන කුසලය හා රූපාරූප භවයන් පිළිබඳ ආසාව භවආසවය නමි. සක්කාය දිට්ඨියාදී දෘෂ්ටියහු දිට්ඨාසව නමි. මෝහය අවිජ්ජාසව නමි. සත්ව සන්තානයෙහි මේ ආසවයන් ඇතිතාක් සත්වයා හට පංචස්කන්ධය හැර එයින් මිදී නිවනට නොපැමිණිය හැකිය. දුකින් මිදී නිවනට පැමිණීමට නම් විදර්ශනා ඥානය දියුණු කොට එහි බලයෙන් ආසවයන් නැසිය යුතුය. රහතන් වහන්සේය කියනුයේ විදර්ශනා ඥානය දියුණු කොට අරහත් මාර්ග ඥානය උපදවා එහි බලයෙන් ආසවයන් සම්පූර්ණයෙන් දුරුකර පුද්ගලයෝය. උන්වහන්සේ වර්තමාන ස්කන්ධයන්ගේ නිරෝධයෙන් පසු නැවත අලුත් ස්කන්ධයන් නොලබති. ඒ රහත් වූ ආශ්‍රවයන් නැසූ බැවින් කීන ආශ්‍රව නම් වෙයි. සත්වයන්ට දුකින් මිදීමට ඉඩ නොදෙන ස්කන්ධ පංචකයෙහි බැඳ තබන නිවන් මඟ අවරණ මේ ආසවයන් අන්තනකින් එන්න වුන් නොව පංචස්කන්ධයෙන් ඇතිවන පංචස්කන්ධයෙන්ම ගලා යනේවාය. ලස්සන ගැහැණියක්, පිරිමේක්, හොඳ ගයක්, වත්තක්, කුඹුරක්, වාහනයක්, ඇඳුමක්, පරිභෝග භාණ්ඩයක් ඇසට හමු වූ කල්හි දුටු දෙය බොහොම ලස්සනය, බොහොම හොඳය, නැවතත් එය බලන්න ඕනෑය, මටත් එවැන්නක් ලබා ගන්න ඕනෑය යනාදීන් ඇසින් කාමාසවය ගලා යයි. යම්කිසි ලෝකයක ඒවා ඕනෑතරම් ඇත. එහි උපනහොත් ඒවා ලැබිය හැකිය කියා භවය පැතීම් වශයෙන් භවආසවය ඇසින් ගලා යයි. දුටු දෙය ස්ත්‍රියක පුරුෂයක කියා හෝ සත්වයකු අයත් දෙය කියා හෝ ඒවා දෙවියන් මැවූ දෙවියන් දුන් ඒවාය කියා හෝ සැලකීමේදී දිට්ඨාසවය ගලා යයි. කාමාසව ආදීන් ගලා යන කල්හි ඒවා අනුව ඒවා හා බැඳී අවිජ්ජාසවයද ගලා යයි. කනට හඬ වැදීමෙන්, නහයට ගන්ධයන් වැදීමෙන්, දිවෙහි රස වැදීමෙන්, කයෙහි ඒ ඒ දේ ගැටීමෙන්, මනසට නොයෙක් දේ අරමුණු වීමෙන් ඒ ద్వාරවලින් ආසවයෝ ගලා යයි. පංචස්කන්ධයක් නැතහොත් ආසව නැති බැවින් පංචස්කන්ධයන්ම ආසව ඇතිවීමේ ප්‍රධාන හේතුව බව සැලකිය යුතුය. පංචස්කන්ධේ සාසවතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචාන්නං කන්දානං නිරෝධෝ අනාසවං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයන් ආසවයන් ඇති කරන්න වුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය ආසව විරහිත නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනි. 31. සංකතා. ස්කන්ධයෝ ප්‍රත්‍යයන් එක් වී උපදවන්නෝය. යමක් හටගන්නේ ප්‍රත්‍යකින් නම් ප්‍රත්‍ය නොමැතිව හටගැනීමේ ශක්තිය යමකට නැතිනම් එය ඉතා දුබල දෙයකි. ඒ දෙයට තමාගේ කැමැත්ත අනුව පවත්වන්නට නොපුළුවන. සකල සංස්කාරයෝම ප්‍රත්‍යයන්ගෙන් හටගනි. යම්කිසි එක් ප්‍රත්‍යයකින්ම හටගන්නා සංස්කාරයක්ද නැත. එක් සංස්කාරයක් හටගන්නේ ප්‍රත්‍ය බොහෝ ගණනකිනි. ඒ සංස්කාරයන් හටගැන්වීමට නිසි ප්‍රත්‍යයන්ගේ එක්වීමක් නොවහොත් ඒ සංස්කාර හට නොගනි. ස්කන්ධයන් හෙවත් සංස්කාරයන් ප්‍රත්‍යයන් විසින් ඇති කරවනවාය කියන කරුණ ගැඹුරු කරුණකි. ඒ තේරුම් ගත හැකි වීමට අභිධර්මයේ උගෙන තිබීම ප්‍රයෝජනවත්ය. සංස්කාර සියල්ලම එක්කොට ඒවා ප්‍රත්‍යයෙන් හටගන්නා බව සිතා ගැනීම අපහසුය. ස්කන්ධ වශයෙන් හෝ නාම රූප වශයෙන් හෝ සංස්කාර වෙන් කොටගෙන ඒවා ප්‍රත්‍යයෙන් හටගන්නා හැටි බැලිය යුතුය. ප්‍රත්‍ය බැලීමේ ක්‍රම කීපයක් විසුද්ධි මග්ගයේහි ඇත. එයින් කිනම් ක්‍රමයකින් හෝ බලා සංස්කාරයන් ප්‍රත්‍යයෙන් හටගන්නා බව තේරුම් ගැනීම ප්‍රමාණවත්ය. ප්‍රත්‍ය සොයන්නා විසින් රූපස්කන්ධයෙන් පටන් ගැනීම වඩා හොඳය. මෞකස උපන් සත්වයාගේ රූපස්කන්ධයේ ඇතිවීමේ හේතු සෙවිය යුතුය. අවිද්‍යා, තණ්හා, උපාදාන, කර්ම, ආහාර යන මේ පහ එහි හේතු බව තේරුම් ගත හැකිවුවහොත් මැනවි. එය තේරුම් ගැනීමට උත්සාහ කරනු නාමස්කන්ධයන්ගේ හේතු බැලීම විඤ්ඤාණස්කන්ධයෙන් පටන් ගත්තාම පහසුය. ඇසත් රූපයත් නිසා චක්කු විඤ්ඤාණය උපදී. ඒ දෙකින් එකක් හෝ නැතිනම් අන් කිසිම ක්‍රමයකින් චක්කු විඤ්ඤාණය නුපදී. චක්කු විඤ්ඤාණයක් උපන් නිසා ආරම්මණයේ තත්වය අනුව වේදනාවක් උපදී. දුටු දේ හැඳින ගන්නා සංඥාවක් උපදී. වේදනා සංඥා අනුව දුටු දෙයට ඇලුම් කිරීම ආදී සංස්කාර උපදී. මෙසේ ඒ ඒ ධර්මයන්ගේ හේතු ප්‍රත්‍යයන් බලා සකල සංස්කාරයන්ම ප්‍රත්‍යයෙන් හටගන්නවුන් බව තේරුම් ගත යුතුය. සංස්කාරයන් වෙන වෙනම සිතා සකල සංස්කාරයන්ම ප්‍රත්‍යයෙන් හටගන්නා බව තේරුම්ගත් පසු ස්කන්ධ පංචකයම එකතු කොට සියල්ල සංකත බව මෙනෙහි කිරීම සුදුසුය. පංචක්ඛන්දේ සංකතෝ පසස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්දානං නිරෝධෝ අසංකතං නිබ්බානන්ති. පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්ඛමති. පංචස්කන්ධය ප්‍රත්‍ය විසින් ඇති කරන ලද්දවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පංචස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය ප්‍රත්‍යයෙන් නොහට ගන්නා නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බසී.